අද උඳුවක් පුම් පොහොය දවස. අද මොන පොයද? මේ ව්‍යවහාරික වශයෙන් මේ 2015 වර්ෂය අවසන් වෙනවා. මේ තමයි ඒ වර්ෂයේ අවසාන පුම් පොහොය විදිහට දෙන්නේ. ඊළඟ කාරණාව තමයි අදවාගේ දවසක තමයි විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ලංකාවට වැඩම කළේ. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මේ ලංකාවේ පිහිටියාට පස්සේ මේ ලංකා ධරණිතලයේ පැතිරුණ ආනුභවය මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා අද අපි කල්පනා කළා බෝධීන් වහන්සේ හා සම්බන්ධ කරුණු ටිකක් කතා කළොත් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ වෙසක් පුන් පෝය දවසේ. මහාමායා දේවියගේ මව් කුසේ පළමුවෙන්ම බෝධිසත්වයෝ විදිහට ඉපදුනේ කවද්ද? මව් කුසේ පිළිසිඳ ගත්තේ අසල පෝය දවසේ. මව් කුසෙන් බිහි වුණේ, මව් කුසෙන් සිදුහත් කුමාරයා බිහි වෙනකොටම. අපි සිදුහත් කියන්නේ සිද්ධාර්ථ කුමාර, නැතන් සර්වාර්ථ කුමාර කියලා කියනවා. සියලු අර්ථ සිද්ධ කරන නිසා. ඊට පස්සේ සිදුහක් කුමාරයා මව් කුසෙන් බිහි වෙනකොටම මේ ලෝකේ තවත් දේවල් කිහිපයක් බිහි වෙනවා. එකක් තමයි හරියටම මේ පෘථුවේ මධ්‍ය මණ්ඩලේ බෝධීන් වහන්සේ හටගත්. මේ පෘථුවේ නාභිය හරියටම මැද කොහෙද? වජිරාසනේ බුද්ධගයාවේ. ඇයි ඒක මැද හරියටම මැද වෙන්නේ? මේ පෘථුවේ නැසිලා වෙනසිලා යන කාලයක් එනවනේ. ගිහිල්ලා මේ පෘථුවේ ආයෙ ටික ටික හැදෙනවා. මේ පෘථුවි ඉස්සෙල්ලාම හැදෙන්නේ බුද්ධගයාවේ වජිරාසන භූමිය. එතන තමයි ඉස්සෙල්ලාම හැදෙන්නේ. ඊට පස්සේ තමයි අනිත් ටික ටික ටික ටික ටික පෘථුවිය ගණී භවණය වෙලා හැදෙන්නේ. ඒතර මහා පොළොවේ ඉස්සෙල්ලාම හැදෙන තැන බුද්ධගයා, ඒ වජිරාසනයේ පිහිටි තැන. ඊළඟ මේ ලෝකේ වෙනසිලා යනකොට මේ ගිනි ගන්නවනේ මේ මහා පොළොව. ගිනිගෙන අවසානයට දැවිලා යන්නේ වජ්‍රාසනය. පෘථුවේ පළමුවෙනි හටගන්නේ අවසානයට නැසී යන්නේ එතන පෘථුවේ නාභිය. කිසිම විදිහකට භූමි කම්පාවක් වෙන්නේ නැහැ කවදාවත්ම. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට මහා පොළොව කම්පා වුණා. මහා පොළොව කම්පා වුණාට බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන කම්පා වුණේ නැහැ. භූමි කම්පා ඇති වෙන්නේ නැහැ. එතකොට අර ළඟදී කියන්නේ මීට අවුරුදු 100කට විතර කලින් පොළොව අඩි ගණනාවක් පොළොවට හාරලා තියෙනවා. එයාලා පුරා විද්‍යාවෙන් ඉන්දියාව එක පස් අංශුවක් සෙලවෙලා නැහැ. ඉතින් එයාලට පුදුමයි, එයාලා වාර්තා ඉදිරිපත් කළා තියෙනවා මෙතන කිසිම දවසක භූමි කම්පා වෙලා නැහැ කියලා. නමුත් බුද්ධ දේශනාවේ තියෙනවා එතන භූමි කම්පා වෙන්නේ නැහැ කියලා. එන්නේ පෘථුවේ මධ්‍ය මණ්ඩලයෙන් මෞෂාකාවකින් තොරව බුදු කෙනෙකුට සෙවන සලසන්න බෝධි අංකුරයක්, නැතම් බෝධින් වහන්සේ නම. බෝධින් වහන්සේ නෙවෙයි නම, යම් රුක්ෂයක් හට ගන්නවා. හැම බුදු කෙනෙකුටම හට ගන්නවා. දැන් මේ මහා භද්‍ර කල්පේ පහළ වුණ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන සිව් බුදුරජාණන් වහන්සේලාටම බෝධි මණ්ඩපේ මහා බෝධින් වහන්සේ හටගන්නේ එක තැන. එතකොට කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය එතනින් හටගත්තේ නුඟපැලයක්. නිග්‍රෝධ බෝධිය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වුණ නිසා ඒ වෘක්ෂයට කියනවා බෝධි වෘක්ෂය. නැත්තම් අසල්, අසත්, පිප්පලි කියන නම් වලින් තමයි ඒ ගහ හඳුන්වන්නේ. ඉන්දියාවේ බෝගහට කියන්නේ පිප්පලි, නැත්තම් අසල්. ඒක තමයි සිංහලයට ආවට පස්සේ ඇසතු. පොදුවේ කියන වචනේ බෝධීන් වහන්සේ. පැහැදිලිද? ඊට පස්සේ මේ බෝධීන් වහන්සේ හටගන්නවා. ඊළඟට හටගන්නවා සතර මහා නිධානය. ඔයත් කියන්නේ සතර මහා නිධානය පහළ වේවා කියලා. ඒක සාමාන්‍යයෙන් පහළ වෙන්නේ සක්විති රජ කෙනෙකුට. එතකොට සක්විති රජ වෙන්න හිටපු කුමාරයා නිසා පහළ වෙනවා සතර මහා නිධානය. ඊට පස්සේ දැන් කීයද? දෙකයි. ඊළඟට ශ්‍රේෂ්ඨ කුලේ ඇතෙක් පහළ වෙනවා. ඒ කුමාරයාගේ ගමන් පහසුවට ආරෝහණ වර්ගයේ අස්තියෙක් කියලා කියන්නේ. ඊළඟට පහළ වෙනවා ඒ මහා බෝධිසත්වයන්ට සසරේ පෙරම්පුරාගෙන ආපු ස්ත්‍රී රත්නය. කවුද? යසෝදරා. ඉපදුනෙත් ඒ වෙලාවෙම තමයි. ඊට පස්සේ පහළ වෙනවා ළඟින්ම උදව් කරන යාළුවෙක්. ඔච්චන්නේ මෙති. තව එක්කෙනෙක් කාලුදායි කියන අමාත්‍යා. කාන්තකස්සයා. ඔන්න ඔය හත එක වෙලාවේ තමයි පහළ වෙන්නේ. ඒ නිසා ඒ හතටම කියනවා සහජාත වස්තු. එක වෙලාවේ හටගත්ත වස්තු හත. බෝධින් වහන්සේ දැන් හටගත්ත මේ ටික ටික ටික ටික වැඩෙනවා කැලේ මැද. කැලේ මැද කියන්නේ නේරංජනා ගංගායනේ. නේරංජනා ගංගායනේ වැඩෙනකොට දැන් මේ බෝධි වෘක්ෂේ ටික ටික වැඩෙනවා. දැන් මිනිස්සු යනවා කැලේ දර හොයාගෙන. කපන්න හිතෙන්නේ නැහැ. වෙන ගස් කපනවා, මේ ගහ කපන්න හිතෙන්නේ නැහැ. ඊළඟට කැලේ යනවා සත්ව සිව්පාවෝ. කොළ කඩ කඩ, අතු කඩ කඩ යනවා. මේ බෝධින් වහන්සේගේ කොළ අතු කඩන්න හිතෙන්නේ නැහැ. අනාගතයේ බුදු කෙනෙකුට සෙවන සලසන්න වලාකුලක් වගේ බෝධින් වහන්සේ වැඩුණා. අභිනිෂ්ක්‍රමණය කරපු මහා බෝධිසත්වයෝ සය වසරක් දුෂ්කරක්‍රියාව කරලා ඒ දුෂ්කරක්‍රියාව අතහැරලා සුජාතාව දුන් කිරිපිඩු වළඳා සේනානි ගමෙන් ඇවිල්ලා නේරංජනා ගඟෙන් එතර වෙලා ඇවිදගෙන යනකොට මහා වනේ දැන් බලන්න අර මෙහෙවන හැටි කර්මය විසින් ධර්මතාවයක් විසින් මෙහෙවනවා. ඒ ධර්මතාවයක් විසින් මෙහෙවද්දී යනවා කෙලින්ම අර වඩිනවා බෝධින් වහන්සේ ළඟට. අර ඇසතු බෝධිය දැක්ක ගමන්ම හිතෙනවා මෙතන නම් ඉඳගත්ත නම් හොඳයි කියලා. නැගෙන හිරට මුහුණලා නැගෙනහිර දිසාවේ සොත්‍ය බමුණා දුන්න කුසතන පිළි අරන් ඒ කුසතනුව එතන අතුරලා මේ අසුන් ගන්නවා. අසුන් ගන්නේ මාගේ ලේ ආදිය, ලේ මස් ආදිය වියලී යන්වා. ඇට නහර ඉතුරුවෙතුත් ඉතුරුවේවා. උතුන් සම්මා සම්බුද්ධත්වයට පත්වී මිස නැගිටින්නේ නෑකේ නදහසින්. වජ්‍රමය අධිෂ්ඨානය නොසෙල්වෙන නොබිදිය හැකි අධිෂ්ඨානයෙන් අසුන්ගත්ත නිසා ඒ ආසනයට කිය නමකක්ද වජිරාසනය කලකයන් ඒ නිසා. නැතම් පොළොවෙන් නිකම්ම ඉස්සිල මතු වුණාද? එහෙම නෑ. පොළොවෙන් එක පාරවාසනයක් උඩට මතු වුණේ නෑ. කුසතනාතුරල වජ්‍රමය අධිෂ්ඨානයෙන් අසුන්ගත්ත නිසා ඒ ආසනයට කියනවා වජිරාසනය කියලා. ඉඩවසි උතුන් සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිස සිත මෙහෙවනකොට මාරයා දැක්කා. බිම්බරක් දස සේනා සහිත මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා නවවිධ වරුසා වෙනවා. ගිනි වරුසා, ආයුධ වරුසා, ගල් වරුසා, ඊතල වරුසා. ඒ සියල්ල අපමහා බෝධිසත්වයන්ගේ පුණ්‍ය මහිමේ ඉදිරියේ මල් වරුසා වෙනවා. මේ බිම්බරක් දස සේනාවගේ මාර සේනාවගේ ගෝර නාඩුවෙන් බියපන්තු සියලු දෙවියන් බඹුන් ඉස්ලූලු අත දුව යනවා. එතකොට අප මහ බෝධිසත්වයන්ගේ තනි නොතනියට ළඟ හිටියේ කවුද? බෝධීන් වහන්සේ. දසමර සේනා පරාජයට පත් කරනකොට ඒ අද්භූත ජනක දේ දැකගත්තේ කවුද? පිරු පාරමිතා ධර්මයන් සිහිකොට මහපොළොට ශ්‍රී හස්තේ දික්කොට මා උතුම් සම්මා සම්බුද්ධත්වයේ පිණිස දැරූ වෙහෙස පිරු පාරමී දන්නේ මහපොළොවයි. මේ ධරතී මාතා නුඹ මට නැද්ද සාක්ෂි කියලා මේ මහපොළොට ශ්‍රී හස්තේ දික් කරනකොට මහපොළො කම්පා වෙලා ගියා. ඒ අසිරිය දැකගත්තේ කවුද? ඊට පස්සේ දැන් ටික ටික හිත දැහැන්ගත කරනවා. මාරසේනා පරාජයට පත් වුණා. හිත දැහැන්ගත කරනකොට ටික ටික හිත සමාධිමත් වුණා. පෙර ජීවිතයකින් එකකින් එක පේන්න පටන් ගත්තා. බැලුවා මට විතරද මේ ජීවිතේ? අනිත් අය දිහාට හිත යොමු කළා. ඒ ඇත්තොත් ඉපදෙනවා, චුත වෙනවා, මැරෙනවා, චුතිය උපත දකිනවා. ඇයි මේ සාව් දීර්ඝ සංසාරයක් ගමන් කරන්නේ කියලා නුවණින් විමසා විමසා බලනකොට පේනවා මේ ජරා මරණ ආදී දුක් කංකරලු සියල්ලම උරුම වුණේ කුමක් නිසාද? ඉපදුන නිසා. මේ ලෝකෙට වැහිලා තිබ පරම සත්‍ය ඉස්සෙල්ලාම මේ මහා බෝධිසත්වයන්ගේ චිත්ත සන්තානේ ප්‍රකට වෙවි ප්‍රකට වෙවි පේන්න පටන් ගන්නයි. අවබෝධ වෙන්නේ කුමක් සෙවනේද? මොහොතක් මොහොතක් පාසා ඇතිවන චිත්ත අවබෝධයේ විහිදෙන රශ්මි ධාරාව විඳගන්නේ කවුද? ඊට පස්සේ බැලුවා දැන් ඉපදෙන නිසා නම් මේ දුක, ඒ ඉපදීම කුමක් නිසාද හටගත්තේ? ඉපදෙන්න කර්මයක් තිබ්බා. කාම ලෝකේ හෝ රූප ලෝකේ හෝ අරූප ලෝකේ හෝ එහෙම නැත්නම් බිත්තරයක් අස්සේ හෝ මව කුසක් තුල හෝ තෙත් පරිසරයක හෝ එහෙම නැත්නම් අයක් ඕපපාතික හෝ ඉපදෙන්නේ කර්මයක් තිබ්බේ නැත්තම් විපාක විඳින්න කර්මයක් හට ගන්න තියෙනවා. ඒකට මොකද්ද කියන්නේ? භවය. භවය නිසා ඉපදෙන්නේ. ඊට පස්සේ කල්පනා කළා කුමක් නිසාද මේ භවය? කර්ම සකස් වෙන්නේ කාම භව, රූප භව, අරූප භව බැඳිලා ගිය නිසා. උපාදාන. බැඳුන් නැත්තම් කර්මයක් හැදෙන්නේ. ඒනම් හැම දැනකම අපිට කර්මයක් කටගන්නේ බැඳුන නිසා. කාමයට බැඳී යනවා කාම උපාදාන. කාමයට බැඳී යන්නේ නැද්ද සත්වයා? මේ ලෝකේ සියලුම දේවල්, මේ ලෝකේ සෑම දෙයක්ම තියෙන්නේ බැඳීමත් එක්ක. රණ්ඩු වෙන්නෙත් බැඳුන නිසා. මේ ලෝකේ අපි දැන් රණ්ඩු වෙන්නෙත් බැඳුන නිසා. බනින්නෙත් බැඳුන නිසා. බැඳිලා නැතුව නෙවෙයි. මෙහෙම අතට අරන් තමයි අපි බනින්නේ උනත් ඕන මේක. ඒ අරමුණ අල්ලගත්තේ නැත්නම් අපි ඒකට ගරහන්නේ හෝ ඒ මොකක්වත් නැහැ. හැම තැනම තියෙනවා. දැන් අපේ කැමැත්තෙන් බැඳීම නම් අපිට සාමාන්‍ය හිතට දැනෙනවනේ. අපි මේ යාට කැමති වුණා බැඳුණා කියලා. නමුත් අපිට තේරෙන්නේ අපි අමනාප වෙන්නේ පවා අරමුණ අල්ලගෙන කියලා. අරමුණ අතෑරියා නම් අමනාප සිතක් කොහොමද හටගන්නේ? ඒ අරමුණ මම මගේ මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්නේ අපි. ඒකට කියනවා අත්වාද උපාදාන. ඊළඟට දික්ඨි උපාදාන. දෘෂ්ටි හරි පුදුමයි. එක එක්කෙනාට එක එක දෘෂ්ටි තියෙනවා. එක එක අදහස්, එක එක මතවාද. සමහරු කෑම ගැන හිතාගෙන ඉන්නවා. එහෙ කෑමෙන් කෙනෙක් පිරිසුදු වෙනවා කියලා ඔක්කොම දෘෂ්ටි. ඊළඟට මොකද උපාදාන? සීලබ්බත උපාදාන. සිල් විදිහට එක එක්කෙනා එක එක දේවල් කරනවා. මට ළඟදින් ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. ඒ ස්වාමීන් වහන්සේ හිමාලයේ හැම තැනම ඇවිද්දා කියලා, දුතාංගයක් විදිහට. ඒ ස්වාමීන් වහන්සේගේ අදහසක් ඒක. ඊළඟට තව සමහරු කඳු තරණය කරනවා. එක එකෙනාගේ අදහස්. තොර තමන් රකින්න සීලය දෘෂ්ටි වශයෙන් බැඳිලා යනවා ඒ සීලයට. ඒ සීලයට බැඳිලා යන එකට කියනවා සීල වෘත වලට සීලබ්බත උපාදාන කියලා කියනවා. ඒක කොහොම හරි කෙටියෙන් අදහසක් ගන්න, බැඳුණා නම් කර්ම සකස් වෙනවා. කර්ම සකස් වුණොත් ඉපදෙනවා. ඉපදුන කෙනාට තමයි දුක් ටික තියෙන්නේ. ඉපදුන් නැති කෙනාට නෙවෙයි. මේ බැඳෙන්නේ හෝ මොකක් හෝ වෙන්නේ තෘෂ්ණාව නිසා. දැන් ඉස්සලාම මේ ලෝකෙට වැහිලා තියෙන මේ දුක හටගන්න පිළිවෙල අවබෝධ වුණේ කුමක් සෙවණේද? අන්න බෝධීන් වහන්සේගේ සෙවණේ. එතකොට තෘෂ්ණාව හටගන්නවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙමුත් තෘෂ්ණාව හටගන්නවා. කනිනුත් හට ගන්නවා, නාසයටුත් හට ගන්නවා, දිවෙනුත් හට ගන්නවා, කයනුත් හට ගන්නවා, හිතෙනුත් හට ගන්නවා. තෘෂ්ණාව මේ හැදෙන කර්මය තෙත් කර කර පෝෂණය දෙන්නේ තෘෂ්ණාවෙන්. ඉතින් තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස. දැකලා නැද්ද? පපුවේ අත්ග ගහ අඬනවා, පොළොවේ පෙරලි අඬනවා. දැකලා නැද්ද? දුකක් ආවට පස්සේ බලාගත් වතේ බලාගෙන ඉන්නවා. දැකලා නැද්ද? උල්පතකින් වතුර එන්නා වගේ ඇස්වලින් කඳුළු රූරා වැටි වැටි අඬනවා. දැකලා නැද්ද? දුක දරාගන්න බැරුව බිත්තිවල ඔළුව ගහගන්නා ඉන්නවා. දුක දරාගන්න බැරුව ඉස හැරුණාතේ යනවා. දුක දරාගන්න බැරුව නන්දොඩවනවා. දුක දරාගන්න බැරුව පපුවේ අත් ගහනවා. දුක දරාගන්න බැරුව පිස්සු හැදෙනවා. මන් දන්න තාත්ත කෙනෙක් හිටියේ. තාත්තා තමන්ගේ පුතාට ආදරේ. පුතාට අවුරුදු, තාත්තට කවුරුත් ආදරේ පුතාලට. අවුරුදු 18ක් විතර වෙනවා ළමයන්ට. දැන් හවස තාත්ත මේ ළඟ තුරුල් කරගෙන ඉන්න ඕනේ, නැත්තම් නිින්ද යන්නේ නැහැ පුතාට. ඊට පස්සේ කොණ්ඩේ පීරන්නේ කවන්නේ පවන්නේ ඔක්කොම තාත්තා අවුරුදු 18 ළමයාගේ තරං ආදරේ. දවසක් තාත්තා ගෙදරින් හිටියා, පුතා කුඹුර ගියා. මේ කුඹුර ගිහිල්ලා ට්‍රැක්ටරේ එක නැගලා කොල්ලොත් එක දැන් කුඹුරු යායේ මැදින් එනවා. එනකොට එක තැනකින් ට්‍රැක්ටරේ ගලක් උඩින් ගිහිල්ලා උඩ ගිහිල්ලා විසිවිලා අර ළමයා ඒ ට්‍රැක්ටරේ ඇතුළටම වැටුණා. ඉතින් ට්‍රැක්ටරේ මේ කොල්ල උඩින් ගියා. ළමයා මැරුණා. ඒතර ළමයා මැරිච්ච ගමන් අර තාත්තට මේ දැන් ඇවිල්ලා කිව්වා මෙහෙමයි පුතාට කරදරයක් වුණා. කිව්ව ගමන් තාත්තා තඩිස්සි වුණා. ඇයි වෙන මොකුත් කතාවක් නැහැ. රේසරේ අරන් බාත්รูම් එකට ගියා. රේසරේ අරන් බාත්รูම් එකට ගිහිල්ලා හොඳට කොණ්ඩේ කතුරයි රේසරේ අරන් කොණ්ඩේ සෝදලා කතුරෙන් කොණ්ඩේ කපලා මේ රේසරෙන් අරන් කොණ්ඩේ හොඳට බාලා තන්ත්‍රි අතට සුදු රෙදි කෑල්ල කරන් සුදු රෙදි ඇඳලා පන්සලට යනවා. පන්සලට ගිහිල්ලා හාමුදුරන්ට ඉදිරියේ වැඳ වැටලා කියනවා, මම මහාන වෙන්න ආවේ. දැන් අර පුතා මැරුණා, මොකද්ද කරන්නේ? මිනිහගේ දෙට ගේනවා. ඒ මොකක් වන්නේ? මොකද්ද මේ ශෝකය? අන්‍ය ස්වභාවයකට හිත පෙරළුණා. ශෝකෝ සෝචිතත්තං අන්තෝ ශෝකෝ අන්තෝ පරිශෝකෝ ආදේවනා පරිදේවනා ආදේවිතත්තං පරිදේවිතත්තං. දුකේ එක එක වචන ඔය ඒක ස්වභාවය. දුක හිතෙනවා. මං ළඟටත් ආවා. ඊට පස්සේ ඔන්න මිනිස්සු කොහොමාරි මේව කරලා මල්ගම් කටයුතු කළා. ඉතින් කතාවක් නැහැ, කරබාගෙන ඉන්න ඔයා ළඟට වෙලා. ඊට පස්සේ මං ළඟට ආවේ, හා පන්සලෙන් මාව මහාන කළේ නැහැ, ඒ නිසා ඔබ වහන්සේ මාව මහාන කරන්න ඕනේ, නැත්නම් මම මැරෙනවා. මංකෝ මට නම් මහාන කරන්න විදිහ නැහැ, දැන් එහෙනම් තියෙනවා හිත මැරෙන එක. මංකෝ හැබැයි මැරුණොත් මේ කිසිම දෙයක් පේන්නේ නැහැ ආයෙ. දැන් හිස හැරුණා තේ ගියොත් කොයි හරි සෑයක් තියෙනවා, බෝධින් වහන්සේ නමක් ඉන්නවා, කතා කරන්න කෙනෙක් ඉන්නවා, දුක කියන්න කෙනෙක් ඉන්නවා. මැරුණාට පස්සේ කොයි ලෝකයයිද? ඔයා සිහි කරලා බලන්න, ඔයා දැන් මැරුණ ගමන්ම දෙව්ලෝ යනවා කියලා ඔයාගේ හිතේ රැවුදි දී තියෙන පිනක් මට කියන්න කියෝ. මතක් වෙන්නේ නැහැ. මංකො දැන් මතක් වෙන්නේ නැත්තම් පිනක් කොහොමද දැන් මැරුණොත් දෙව්ලෝකවත් යන්නේ කියලා මැරුණාට පස්සේ වෙන අනතුර ගැන කිව්වා. ගොඩක් කිව්වා විස්තර. කිව්ව ගමන් කිව්වා, හාමුදුරනේ එහෙනම් මම මැරෙන්නේ නැහැ. ඊට පස්සේ මං ගෝ එහෙනම් දැන් මේ පැන් එක අරන් ගිහිල්ලා බෝධින් වහන්සේ ළඟ ගිහිල්ලා පොරොන්දු වෙන්න, ආය මං මෙහෙම හිතන්නේ නැහැ කියලා. ඊට පස්සේ පැන් එකත් අරන් ගියා. ටික ටික දැන් හොඳයි. ඒත් දැනටත් දැනෙනවා ළඟ පුතා ඉන්නවා වගේ. දැනටත් දැනෙනවා පුතා ළඟ ඉන්නවා වගේ. ඉතින් නමුත් හදාගන්න පුළුවන් ටික කාලයක් යයි. ශෝකය පුදුම සහගත නෑ. අරහත්ත්වයට පත් වෙන පින තිබ්බ කිසා ගෞතමී දරුවා මැරුණා කියලා පිළිගත්තද? තමන්ගේ දරුවා පපුවට තුරුල් කරගෙන මේ දරුවා මාත් එක්ක තරහ වෙලා මේ දරුවට කියන්න, මං අම්මා තරහ නැහැ, කිරි නොබී ඉන්න එපා, අම්මට දුක හිතෙනවා කියලා මේ දරුවට කියන්න කියලා පපුවේ තුරුල් කරගෙන ගිය මේ කෙල්ල අද කාලේ කෙල්ලන්ටත් වැඩිය මෝඩ නැද්ද? ඒත් හිත ඇතුලේ තියෙනවා පුණ්‍ය සංස්කාර, ප්‍රඥාව උපදින එක. බුදු කෙනෙකුට ඒවා පේන්නේ. ශෝකය පටාචාර පිස්සු හැදුනා. ශෝකය දරු මල්ලු ඥාතින් ස්වාමයා සියල්ල මැරිලයනවා. ඇස් පනාපෙට ඊ රාන්ත්‍රයේ තමන්ට දාව ඉපදුන දරුවා උකුස්සෙක් දැහැගෙන යනවා. පෙම්බර තමාගේ එකම දරු සිඟිත්තා කයේ දැවටි දැවටි හිටිය වතුරේ ගහගෙන යනවා. සිටු සැපත අතහැරලා මෙයා තමයි මගේ එකම ලෝකේ කියලා පැනලා ගිය තමන්ගේ ස්වාමියා සරපෙක් ගහලා මැරිලා ඉන්නවා. පිහිටට පිළිසරණට පු දෙමව්පිය සහෝදරු එක දර සෑය දැවෙනවා. ඔයවාගේ දුක් අපේ අයට නෑ. ඔච්චර දුක්කන්දරාවක් විඳපු කෙනෙක් මෙතන නෑ. දුක පටාචාර බේරුණා බුදු කෙනෙක් හිටපු නිසා. ඔබ සසරේ පටාචාරල වෙලා දුවලා නැද්ද? දුකට හිත වෙනස් වෙලා පිස්සු හැදිලා නැද්ද? සසරේ අයි මතක නැද්ද? ඒ තරම් දුක්කන්දරාවක් වින්දා ඒ සියලු දුක හටගත්තේ ඉපදුන නිසා. ඉපදුනේ භවය නිසා, කර්ම සකස් වුනේ උපාදාන නිසා, උපාද බැඳිලා ගියේ ඇලුන නිසා. තෘෂ්ණාවක් හටගන්නේ වේදනාවක් හටගත්තේ නැත්තම්. වේදනාව පච්චය තණ්හා. අපේ තෘෂ්ණාව හටගන්න ඕනම තැනක සිහින් ඉඳලා බලන්න, වේදනාවක් එක්ක තමයි තෘෂ්ණාව හැදිලා තියෙන්නේ. වේදනාව පච්චය සැපක්කාරි දුකක්කාරි සැප දුක් රහිත විඳීමක් හරි. ඒ වේදනාව හටගත්තේ ස්පර්ශය නිසා. ඇසයි රූපයි විඤ්ඤාණයයි තින්නම් සංගති පස්සෝ එකතු වීම ස්පර්ශය. ස්පර්ශ වුණ ගමන් සැපක් හරි දුකක් හරි වේදනාවක් එනවා. කනෙන් ශබ්දයක් ස්පර්ශ වුණ ගමන්, නාසයෙන් ගඳ සුවඳක් ස්පර්ශ වුණ ගමන් ස්පර්ශයත් එක්කයි එන්නේ මේක වේදනාව. දැන් ඔබ වහන් සංගල ගලවලාවන යතන තමන්ගේ බාට දෙක හරි සපත් දෙක හරි මොකක් හරි ගලවලා ආවා. ඕක ඔබ හවසට යනකොට ගලවලා එනකොටම ඔන්න කවුරු හරි ඔක හොරෙන් ගත්තා කියනකො ගන්න නෑනේ එහෙම කවුරුත්. උදාහරණයක් කියන්නේ ඔන්න ඕක ගත්තා. ඊට පස්සේ දැන් ගලවලා තියලා මෙහෙට එනකොටම ගත්තේ. ඒතර ඔන්න දැනුත් ඔබ දන්නේ ගානක් තියෙනවද? නැහැ. ඊට පස්සේ දැන් හවස ගිහිල්ලා බලනකොට තමයි නැත්තේ. අන්න ස්පර්ශ වුණා. අන්න ඒ වෙලාවේ ඉඳලා පටන් ගන්නවා මුම් බනහන්න ඇවිල්ලා දෙනවද ටික කියලා බනිනවා. දැන් සැපසහගත වේදනාවක්ද දුක්සහගත වේදනාවක්ද? වේගනේ ස්පර්ශ වෙච්ච නිසා. නමුත් දැනුත් සපද්දක නැහැ. උපමාවක් කිව්වේ. එතකොට දැනුත් නැහැ. ඊට පස්සේ නමුත් දැන් ඒක දැනෙන්නේ නැහැ අදාළ දේ ස්පර්ශ නොවෙච්ච නිසා. දැන් සමහර වෙලාවට ඔබට බනින්න කවුරු හරි ඇවිල්ලා ඉන්නවා. දැන් එයා එනකොට ඔයාලා බන අහනවා. දැන් කල්පනා කරගෙන ඉන්නවා දැන් බන ඉවරෙච්ච ගමන් මම හොඳ වෙන්දයක් කියන්න. අර ඉන්නේ මම බලන් ගන්නම්කෝ කියලා දැන් හිතෙන් හිතා ඉන්න. එතකොට එයා දැන් බනින්න සූදානමින් ඉන්නවා. එතකොට මෙයත් ඉන්නවා. මෙයත් ඔන්න ටිකක් පිටිපස්සේ බලනකොට ඈත අර එක්කෙනා දැකලා ආ අක්කා කියලා මෙන් hina වෙනවා. දුර අරයත් hina වෙනවා හිටපංගෝ කියලා. ඊතර තාම දැන් ඔන්න නැහැ. දැන් ඔන්න ධර්ම දේශනා ඉවර වෙච්ච ගමන්ම මේ කතා කරලා වරෙන් උඹ මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා බැනගෙන බැ අන්න දුක හට ගන්නවා. එහෙනම් කුමක් නිසාද මේ තෘෂ්ණාව වේදනාව හටගන්නේ? ස්පර්ශය නිසා. කනක් නැත්තම්, නාසයක් නැත්තම්, දිවක් නැත්තම්, කයක් නැත්තම්, හිතක් නැත්තම් ස්පර්ශය හටගනීද? සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා කියන්න බලන්න. හොඳට හඳුනගල කියන්න. සලායතන පච්චයා ඒ වචන හිතට හුරු කරගන්න. යම් දවසක මාර්ග ඵල ලබනවා නම් ඔය පිළිබඳ අවබෝධය ඕන. ධර්මය අවබෝධයක් කරනවා කෙනෙක් මේ සැහැල්ලු දෙයක් නෙවෙයි. අඩුම ධර්මයේ වචනවලට හරි හුරු කරගෙන තියාගන්න. ඊට පස්සේ දැන් ආයතන හයක් හටගත්තේ නාම රූප නිසා. නාම රූප කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක්. ඒකට කියන රූපේ කියලා. දැන් මේ තියෙන්නේ රූපේ. මේකත් එක්ක එකතු වෙනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන්න බලන්න. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ආයසරයක් කියන්න බලන්න. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. වේදනාව කියන්නේ සැප දුක් රහිත වේදනා. සංඥා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ආදී හඳුනා ගන්න එකට. චේතනා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ආදී ගැන චේතනා පහළ කරන එකට. ඊළඟට පස්ස කියන්නේ ස්පර්ශය. ඊළඟට මානසිකාරය කියන්නේ ඒ ගැන අවධානයක් තියෙනවා. ඔන්න ඔය පහයි සතර මහා ධාතු එකතු වෙච්ච තැන ඇහැක් හට ගන්නවා. ඒ පහ එකතු වෙච්ච හය එකතු වෙච්ච තැන තමයි හටගන්නේ. කන හටගන්නේත් එතන. කනට අදාළ ශබ්දයන් වේදනා චේතනා ආදී පහළ නොවන තාක්කල් කනේ ක්‍රියාකාරීත්වයක් නැහැ. පැහැදිලිද? එහෙනම් ඒව එකතු නාම රූප නිසා ආයතනය හටගන්නේ. නාම රූප වල පැවැත්මක් තියෙන්නේ විඥානේ නිසා. දැන් අපේ කයේ විඤ්ඤාණය බැසගත්තේ නැත්නම් මේ ඇස කන නාසාදී මේ කයක් වැඩෙයිද? ක්‍රියාත්මක වෙයිද? එහෙනම් මැරිලා යනවා. මේ කයක් මෙහෙම මේ සසරේ යන ගමන් මේ පැවැත්මක් තියෙන්නේ විඤ්ඤාණේ නාම රූපේ බැසගත්ත නිසා. මේ ඇඟෙන් විඤ්ඤාණය පහ වුණාට පස්සේ මේක දරකඩක් වගේ කුණු වෙලා යනවා. එතකොට විඤ්ඤාණ පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා සලායතන, සලායතන පත්‍යා පස්සෝ, පස්ස පත්‍යා වේදනා, වේදනා පත්‍යා තණ්හා, තණ්හා පත්‍යා උපාදාන, උපාදාන පත්‍යා භව, භව පත්‍යා ජාති, ජාති පත්‍යා ජරා මරණං ශෝක පරිදේව දුක් දෝමනස්ස උපායාස හටගන්නවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය. ඔන්න ඔය විදිහට තමයි මේ දුක් කන්දරාව හටගන්නේ. ත්‍රිවිඥානයක් කියන එකක් තියෙන්නේ අවිද්‍යා සහගත සංස්කාර නිසා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. ඊට පස්සේ කාය සංස්කාර කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය. වචී සංස්කාර කියන්නේ විතක්ක විචාරය. චිත්ත සංස්කාර කියලා කියන්නේ සංඥාවේ. ඔන්න ඔය ටික තියෙන තැන විඥානේ තියෙනවා. මේ ඔක්කොම තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළද චතුරාර්ය සත්‍ය අවබෝධ නැතුවද? චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමට කියනවා අවිද්‍යාවන් කියලා. අන්න අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥාන, විඥාන පච්චයා නාම රූප, නාම රූප පච්චයා සලායතන, සලායතන පච්චයා පස්සෝ, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භව, භව පත්‍යා ජාති, ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. කොයිම කොයි ආකාරයකින්වත් ඉතුරුවම නැතුවම අවිද්‍යාව නිරුද්ධ වුණා නම් අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංස්කාර නිරුද්ධයි. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් අවෝ සලායතන නිරුද්ධ වෙනවා. සලායතන නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාවේ තියෙන අවිද්‍යාව නිරුද්ධ වීමෙන් තෘෂ්ණාව හටගන්නේ නැහැ. තෘෂ්ණාව හටගන්නේ නැත්නම් බැඳින්නේ නැහැ. බැඳුනේ නැත්නම් කර්ම සකස් වෙන්නේ නැහැ. කර්ම සකස් වුනේ නැත්නම් ආය උපතක් හැදෙන්නේ නැහැ. උපත නැති තැන ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් එක්කම නැහැ. ඔන්න ඔය විදිහට තමයි සියලු දුක් නිරුද්ධ වෙලා යන්නේ. අවිජ්ජා යත්වේ වාශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපාය නිරුජ්ජಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. ඉතල මේ සියල්ලම අවබෝධ වෙන්නේ ජයශ්‍රී මහා බෝධි සෙවණේ. උන්වහන්සේගේ හිත නිකලෙස් වෙලා ගියා. මහා පොළොව සලිත වෙනවා. උන්වහන්සේ කල්පනා කළා අනේක ජාති සංසාරං නොයේ ජාතිවල නොයේ ජීවිතවල අනේක ජාති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං කෙලවරක් නැතුව ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන ගියා. කෙලවරක් නැහැ. අපිත් මේ මනුස්ස ජීවිත ඉපදින පළවෙනි වතාවත් අවසාන වතාවත් නෙවෙයි. තිරිසං ලෝකවල പ്രേත ලෝකවල කොයි තරම් සරපේ වෙලා අපි බඩ ගාගෙන ගියාද? මිනිස්සුන්ගේ ඇඟවල් වල අපි පණුව වෙලා කොච්චර ඉපදුනාද? කුණු වෙච්ච මිනිවල සීරු ගණන් පණුව වෙලා අපි කොච්චර ඉපදුනාද? මිනිසුන්ගේ සත්තුන්ගේ කැලි කසලවල අසූචිවල පණුව වෙලා අපි කොච්චර ඉපදුනාද? කෙලවරක් නැතුව ඉපදුනා. പ്രേත ලෝකවල නිරේ වැඩිම හරියක් නිරේ ඉඳලා තියෙන කවුරු? පෙරම්පුරණ මහා බෝධිසත්වයෝ සත්ව සිව්පාව වෙලා ඉපදිලන් කියලා අහලා නැන්ද? පෙරම් සත්ව සිව්පාව වෙලා තිරිසන් ලෝකෙ ඉපදෙන්නේ කුසල් මුල් වෙලාද අකුසල් මුල් වෙලාද? පෙරම්පුරණ මහා බෝධිසත්වයෝ තිරිසන් ලෝකෙ වැටුණා නම් මොකද්ද? කෙලවරක් නැතුව සසරේ පුදුනා. සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනම් පුන නැවත නැවත දුක හදලා දෙන මේ ගේ හදන වඩුවාමං හිව්වා. ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛාජාති පුනප්පා. මං හොය හොයාගේ කවුද මේ දුක හදන්නේ කියලා. ගහකාරක දිට්ටෝසි, මං දැක්කා ගහකාරක ගේ හදන එක්කෙනා. පුන ගේහං න කාහසි, ආයෙනම් මං ඔබට ගෙවල් හදන්න දෙන්නේ. සබ්භාතේ පා සුඛා බග්ගා, මං පරාල ඔක්කොම ගලවලා දැම්මා. ඒ දුක නැමති ගේ මොනවද පරාල? ජාති, භව, තේරෙනනේ, උපාදාන, තෘෂ්ණා, වේදනා, සලායතන, ස්පර්ශ, නාම රූප, විඥානාදී පරාල ඔක්කොම මං ගලවලා දැම්මා. ඊළඟට සබ්බාන්තේ පහසුකග්ග බග්ග ගහකූටං විසංග, අර කැණි මඩල සුණු විසුණු කළා දැම්මා. මොකද්ද කැණි මඩල? මේ ඔක්කොම පටන් ගන්න කොතනින්ද? අවිද්‍යාවෙන්. ඒ අවිද්‍යාව සුණු විසුණු කරලා දැම්මා. ගහකූටං විසංග විසංකාරකතං චින්තා, මගේ හිතේ දැන් සංස්කාර හට ගන්නෑ. පුණ්‍යාභි සංස්කාර, අපුණ්‍යාභි සංස්කාර, ආනිංජාභි සංස්කාර, මේ සංස්කාර හට ගන්නෑ. කෙලෙස් හට ගන්නෑ, ආශ්‍රව හට ගන්නෑ, ඔක්කොම නැති වුණා. තණ්හානං කය මඤ්ඤගාති, තෘෂ්ණාව ශ්‍රය කරලා නැත්තරම් නැති කරලා දම්පු නිසා කියලා පෙර නොඇසු විරු ධර්මයන්හි ගාථාවක් පහළ වුණා, උදානයක් පහළ වුණා. බුදුමවින් මෙවැනි පරම ගම්භීර උදානයක් පහළ වෙනකොට ජීවිතයේ සත්‍ය ස්වභාවය ගැන, උතුම් සම්බුද්ධත්වය පිළිබඳ උදානය පහළ වෙනකොට පළවෙනි උදානයේ ශ්‍රවණය කළේ කවුද? අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනම් පුනං. ගහකාරක දිට්ටෝසි පුනගේ හන්දකා හසි සබ්බාතේ පා සුකා බග්ගා ගහකූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හා නං කය මජ්ජගාති. පුරා සතියක් ඒ ධර්මයෙන්ම සිහි කර කර ඉන්නවා. අනුලෝම වශයෙන්, ප්‍රතිලෝම වශයෙන් හට ගන්න හැටි, නැති වෙන හැටි. මේ ධර්මයේ සතිස් කෝටි සිය දහස් වාරයක් මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධත්වයේ විඳගන්න ශ්‍රියාවට සෙවන සැලසුවේ කවුද? ජයශ්‍රී මහා බෝධින් වහන්සේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පුරා සතියක් වැඩ ඉඳලා බෝසෙවෙනේ නැගිට්ටා. නැගිටින උට දෙවිවරු කල්පනා කළා, ටිකක් භාවනා කළා, නැගිට්ටා. බුද්ධත්වයට පත් වෙලා නැතුව ඇති කියලා. දෙවියන්ගේ සැක දුරු කරන්න යමක මහා ප්‍රාතිහාර්ය ආකාශයේ පහනවා. අපේ බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පානකොට විහිදෙච්ච ගිනි දැල් දිහ දහරා ස්පර්ශ කළේ කවුද? ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. ආකාශයෙන් වැඩලා නන්සේ ඊසාන දිසාවේ එක්තරා ස්ථානයක ඉඳලා බෝධීන් වහන්සේට දුරත් නැති, ළඟත් නැති තැනක බෝධීන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. සසරේ කවම කවදාවත් කවුරුවත් දිහා රවලා බලලා නැහැ, ඇස්කොණින් බලලා නැහැ, ඇස් ලොකු කරලා බලලා නැහැ. අන්නේ පිම්බලයට හටගන්නවා නිල්ම නිල්පාට ඇස් දෙකක්. ඒ ලස්සන නිල්ම නිල්පාට ඇස් දෙකෙන් උන්වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දිහා සතියක් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ජීවිතේ මේ මසසින් බෝධීන් වහන්සේ තරම් තවත් දෙයක් දිහා බලලා නැහැ. ඔච්චර කාලයක් කෘතගුණ සැලකීම පිණිසත් 5000ක් කල් බුද්ධ ශාසනයේ පවතින තුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාන් කියන සිව්වණක් පිරිසට සිත සලසන්න උතුම් බුද්ධානුභාවය බුදු වෙලා දෙවෙනි සතියේම බෝධින් වහන්සේ තුල ගැප් කළා. බෝධින් වහන්සේ කියන්නේ එහෙම එකක්. අනිමිස ලෝසන පූජාව. නිල්වන් net කාන්ති ආශාවෙන් උරාගත්තේ කවුද? ඒකයි අදටත් නිල් රැස් විහිදෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා සති අවසානයේදී දැන් අපි ඒ යමන් දිහා බලාගෙන ඉන්නකොට ටික වෙලාවක් බලා ඉන්නකොට අපේ ඇස් දෙකක් තියෙන රූපෙත් තියෙනවා හිත වෙන කොහෙවත්. දැන් මෙහෙම ඉඳලා දැන් මාත් බන කියන ඔබත් අහගෙන ඉන්නවා මන් දිහාත් බලාගෙන ඉද්දී වෙන මොකක්ද එකක් කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ සතියම සම්පූර්ණම සිහිය පිහිටේ බෝධින් වහන්සේ දෙය. මොහොතක් බෝධින් වහන්සේකින් බැහැර වුණේ නැහැ. ඒකයි ජයසිරී මහා බෝධින් වහන්සේ නමක් කියන්නේ සුළුපටු නැහැ. ඉස්සර මිනිස්සු ඒකයි කිව්වේ මම මේ මළුවට යනකොට එනකොට බෝපත් බෝමුල් මට පෑගෙනකොට පවක් වෙනවා නම් මට සමාවෙන්න. බෝධින් වහන්සේගේ පත්‍රයක් ඇඟේ වැදෙනවටත් බය වුණා. පුංචි ළමයි කොළ කඩනකොට දොස් කිව්වා. කොච්චර ආදරය කළාද බෝධින් වහන්සේට. බුදු කෙනෙක් කියන සංඥාවෙන් තමයි අපි බෝධින් වහන්සේට ටිකක් දුරින් හරි සිටිය යුත්තේ. නැත්නම් හරියට කාන්තාව වහනවා. තවම හොයනවනේ අර කාන්තාව විමුක්තිය. හොයන නිසා ඇයි බෝධින් වහන්සේ ළඟට අපිට යන්න දෙන්නේ නැත්තේ? ඇයි චෛත්‍ය උඩට අපිට නැගින්න දෙන්නේ නැත්තේ? හොඳලනත් ඕන එක. ඊට පස්සේ ඇයි අපිට මොකද්ද මේ කවුද හේමමාලා දන්ත දාතනසේ කෙස්වල ගහගෙන ආවන අපිට ඇයි අපිට බැරියයි ඒ දන්නේ නැති ගම හේමමාලා කොණ්ඩයස්ස ගහගෙන ආවේ නැහැ. දැන් හිතාගෙන හිටි ගහගෙන ආවා කියලා නේ. යා කොණ්ඩේ කටක් හැදුවා රත්තරනේ හදලා සඳුන් තෙල් පුරවලා ඒ කොණ්ඩේ කන්ට ඇතුලේ දන්ත දාතුනාංශ දාන්න මේ ඔළුවට උඩින් මෙහෙම ගැහුවේ. ගහනකොට ඒ දන්ත දාතුනාංශ කෙස්වල ස්පර්ශ වෙලාද? කට්ට තමයි කෙස්වල ස්පර්ශ වෙලා තියෙන්නේ. සිරස මුදුනේ තියාගෙන ඉන්න කරඬුවක් වගේ දන්ත දාතුනාංශ වැඩම. අපේ උන්දල දාන්න. ඉතින් ඒ නිසා කියනවා අපිටත් රින්ගන්න ඕන බෝධියස්සට. ඉතින් මැඳයි දුර ඉඳලා වැන්දම ඒක ස්ත්‍රී ජීවිතේ යන් තියෙන දෝෂයක්. ස්ත්‍රී ජීවිතේ කියන්නේ පිනක විපාකයක් නෙවෙයි. පිරිමියන්ට ඕන තරම් ගිහිල්ලා බෝධින් වහන්සේ ලිස්පස කළා වඩම්මගෙන දාතුන් වහන්සේ ලිස්පස කළා වඩම්මගෙන ඒක තියෙනවා. ඒක පිරිමි ජීවිතේ නැමැති පුණ්‍ය සංස්කාරේ විපාකයක්. ඒක තේරුම් ගන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි සතියේ ඒ බෝධි මූලයේ ළඟ සක්මන් කළා. අදටත් ඒ සක්මන තියෙනවා. සක්මන් කරන අපගේ මොණිදුගේ සක්මන් මළුවට පවන් සැලුවේ කවුද? බෝධින් වහන්සේ. උන්වහන්සේ බෝධින් වහන්සේ සෙවණින් සක්මන් කරනකොට බෝහතු සෙලවෙනවා. සිවිසිලි ගාලා ඔය බෝමලෝක අසුංගන ඇස් දෙක පියාගෙන ඉන්නකොට හොඳටම දැනෙනවා ඒ බෝපත් ගැටෙන හඬ මේ ලෝකයේ අනිත් සෑම හඬකින්ම වෙනස්. සිලිසිලිගා බෝධීන් වහන්සේගේ පත් සෙලවෙන එක ශාන්තිය. ඊට පස්සේ මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ අසිරිය දැකගත්ත බෝධීන් වහන්සේ විරාජමානව වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේට ගොඩක් අය වන්දනමාන කළා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ මෙතනයි කියලා ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහපු අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඒ බෝධීන් වහන්සේගේ කඳෙන් වැටුණු පොත්තක් අරන් ඇවිල්ලා ගෙදරක මංජුසාවක දාලා හැමදාම පොයට පිරිත් කියනවා. බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ දෙන්නට ළමයෙක් ලැබුණා. ඒ පුංචි දරුවා දැන් තියාගෙන තමයි පිරිත් කියන්නේ. ඉතින් පොඩි කොල්ලා බලාගෙන ඉන්නා මේක දිහා. ඒ ළමයාට අවුරුදු 7ක් වුණ තැන අර අම්මයි තාත්තයි ආයෙත් පොය දවසක අර බෝධි කඳේ අර කොටස ළඟ තියාගෙන වැඳ වැඳ ඉන්නවා. ඒක දිහා බලාගෙන හිටපු දරුවට පෙර ජීවිත පේන්න පටන් ගත්තා. මෙයාට පේනවා කලින් සසරේ ජීවිතයක තාපසීන් වහන්සේ නමක් වෙලා මෙයා බුදුවරුන්ට උපහාර පිණිස කියලා වැලි වලින් චෛත්‍යයක් හදලා වැඳ වැඳ වැඳ වැඳ හිටපු එක. ඒතර මෙයාට තේරෙනවා මාන්ත් කලින් ස්තූප හදලා වැඳනේ කියලා හිතෙනකොටම චිත්ත ප්‍රීතියක් ඇති වුණා අර පුංචි ළමයාට. ඇඟ සිසිල් වෙලා ගියම් ප්‍රීතියෙන්. ඒ ප්‍රීතියත් එක්කම අම්මලත් සූත්‍ර සජ්ජායනා කරන රූපම් භික්කවේ අනිත්‍යං අනත්තා රූපංච හිදම් භික්කවේ අත්තා භවිස්ස රූපය අනාත්මයි රූපය ආත්මයක් වූයේ නම් රූප ආබාධ පිණිස පවතින්නේ නැහැ කියලා පංච උපාදානස්කන්ධය ගැන සජ්ජායනා කරනවා. ඒ ළමයාගේ හිත සකස් වෙලා අර අම්මලා සජ්ජායනා කරන දේ අහලා එතනදීම අරහත්ත්වයට පත් වෙනවා. බුද්ධ කාලේ ජාසික්මන්ට ගිහිලා පැවිදි වුණා. ඒ විදිහට වන්දනමාන කළා. සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මිනිස්සු බුදුරජාණන් වහන්සේ චාරිකා වැඩිය බව නොදැන ගෙනෙන මල් ගඳ පහන් සුවඳ පූජා කරගන්න බුදුරජාණන් වහන්සේ නැතිකොට දුකට පත් වුණා. අනාථ පිණ්ඩික සිටුතුමා ආනන්ද ස්වාමීන් වහන්සේට කියා හිටියා, ස්වාමීනි අපි මේ මොකද කරන්නේ, මේ මිනිස්සු දුකින් යන්නේ. අපි බුදුරජාණන් වහන්සේ නැතිකොට මේ පූජාවල් තියලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වඳින්න දෙයක්. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද බුදුරජාණන් වහන්සේ නමං කියලා වන්දනා කරන්න සුදුසු නම් ඒකට කාරණා ප්‍රස්තුත වෙන කරුණ තුනක් තියෙනවා. ඒ කරුණ තුන තමයි, එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශාරීරික කොටසකට වඳිනවා, ඒකට කියනවා ශාරීරික ස්තූප කියලා. ආනන්ද බුදුරජාණන් වහන්සේ පරිභෝග කළ දෙයකට වඳිනවා, ඒකට කියනවා පාරිභෝගික ස්තූප චෛත්‍ය. ආනන්ද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යමක් තැන්පත් කරලා ඒකට වඳිනවා මේ බුදුරජාණන් වහන්සේ කියලා හිතාගෙන, ඒකට කියනවා උද්දේශික කියලා. ආනන්ද තථාගතයන් වහන්සේ වැඩ සිටින නිසා උද්දේශික දෙයක් ගන්න එක සුදුසුද? නෑ ස්වාමීනි. ආනන්ද තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න නිසා ධාතුන් වහන්සේලා කියලා කෙනෙකුට දෙන එක සුදුසුද? එහෙම දකින්ද නෑ. මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ නැතුව කේස ධාතු වඳිනවා ලංකාවේ. ඒ වෙනකොටත් වඳිනවා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට විකල්පයක් විදිහට බුදුරජාණන් වහන්සේ වදාළේ, ආනන්ද උතුම් සම්මා සම්බුද්ධත්වයේ ලබන මොහොතේ සෙවන සැලසූ ජයසිරී මහා බෝධීන් වහන්සේ පූජනීයයි. ওই ජයසිරී මහා බෝධීන් වහන්සේ මුල සමවැදුන සමාධි සමාපත්ති කෙතරම්ද කියලා කියනවා නම් මේ පෘථිවිය වෙන තැනක ඒ වාගේ සමාධි සමාපත්ති සම්වදින්න බෑ. ආනන්ද ඒ බෝධීන් වහන්සේගෙන් බීජයක් අරන් ඇවිල්ලා මේ සැවැත් නුවරම රෝපණය කරන්න කිව්වා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බෝධීන් වහන්සේ දැන් කොහොම සූදානම් කළා මේ නැගෙනහිර දොරටුවේ බිම සුද්ද කරලා පිරිසිදු කරලා මණ්ඩපයක් හදලා රත්තරම් පාත්‍රයක් වඩම්මලා ඒකේ සිදුරු හදලා සුවඳ මැටි පුරවලා අනේ පිළි සිටුතුමා විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකා ඊළඟට කෝසල මහරජුර ඔක්කොටම ආරාධනා කළා. ඒ රජුර ඔක්කොම ණිකාවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉදිරියේ වැඳ වැටලා කියනවා ස්වාමිනී සවැත් නුවරයි බුද්ධගයමයි ළඟයිද දුරයිද? තාමත් දුරයි. ඒ නිසා බුද්ධගයාවේ ජයසිරි මහ බෝධින් වහන්සේගෙන් බීජයක් ලබලා දෙන්න කියලා කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ ඒ වෙලාවෙම දිවසින් දැක්කා ඒ කතා කරනකොටම ජයසිරි මහ බෝධින් වහන්සේගෙන් බීජයක් වැටෙනවා. ඒ වෙලාවෙම දැක්කා දිවසින්. මුගලන් මහරහතන් වහන්සේගේ දිවස අසීමිතයි. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ කළේ ඉරිදීයක් ප්‍රාතිහාරයක් පෑවා. බෝධින් වහන්සේ අරන් එනවා යනවා ඔක්කොම අහසේ පේන විදිහට ප්‍රොජෙක්ටරයක් දැම්මා වගේ. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ ක්ෂණිකවම ජයසිරි මහ බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා අර වැටෙන බීජ සිවුරු කොනට ගත්තා. එරන් ආපහු සවැත් නුවරට ඇවිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේගේ අතට දුන්නා. කොච්චර වෙලාවක් යන්න ඇතිද? විස්තර තියෙනවා මකුළු දැලකට ගිනි කූරක් තිබ්බා නැත්නම් ගිනි තිබ්බා නම් මකුළු දැල පිච්චලා ඉවර නෑ කිව්වා ගිහිල්ලා එන වේගයට. කොහොමද ඉරිදිය? අනේ නිසා තමයි එවැනි ෂණිකව ඉරිදිය මෙහෙවන්න පුළුවන් නිසා තමයි බුදුරජාණන් වහන්සේ නන්දෝපනන්ද නාගයා දමනය කරන එක කාටද දෙන්නේ? නන්දෝපනන්ද නාගයාට පුළුවන් වේගෙන් එක එක ඉරිදි දාන ප්‍රාතිහාර්ය පාන. ෂණිකව පුළුවන්. එතකොට ෂණිකව ඉරිදි ප්‍රාතිහාර්ය පානයකට මුහුණ දෙන්න පුළුවන් ෂණිකව ඉරිදිය උපද්දවා ගන්නේ මුගලන් මහරහතන්. ඒත් නාගයාගේ බඩ ඇතුළේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුගලන් පරිස්සමෙන්, මුගලන් පරිස්සමෙන් කියලා හැම වෙලාවම උදව් කළා. පැහැදිලිද? නන්දෝප නන්ද කියන නාගයා බුදු පුත් තේර නාරජුන් බුද්ධ පුත්‍ර ඒ මහා ඉෂ්ඨවීර නාගයන් වහන්සේ නන්දෝප නන්ද නාගයා දමනය කළා. එහි විරුද්ධ ඇති මුගලන් මහරහතන් වහන්සේ තමයි බෝධි අංකුරේ වඩම්මන්නේ බීජේ. ඒ බීජේ වඩම්මලා ආනන්ද ස්වාමීන් වහන්සේ ද මිනිස් සාදුකාර දෙනවා. පුන් කලස් දජපන්ති වටේට තියලා තියෙනවා, මල් අතුරලා තියෙනවා, සුවඳ විහිදෙනවා. කෝසල මහරජුරවන්ට දෙනවා රජතුමනි මේ බෝධින් වහන්සේ මේ බෝධි අංකුරේ මේ පාත්‍රේ රෝපණය කරන්න කියලා. ඊට පස්සේ කොසල් රජුරවන්ට ඥානෙ තියෙනවද නැද්ද? ඈ නැල්ලු ඔයාලට ඥානෙ තියෙනවා වගේ. කොසල් රජුරන් හොඳට ඥානෙ තියෙනවා. කොසල් රජුරෝ කල්පනා කළා මම මේ බෝධිනාසෙ රෝපණය කළොත් ඉදිරියට එන මට තරහා සතුරු රජවරු මේක කොසල් රජුරු හැදුවේ කියලා මේක කපලා දාන්න ඕන. දැන් මමයි මෙතන කෙරුමා, මමයි කරන්න ඕනේ, මමයි කියලා අර ඉස්සරහට එන කැමැත්ත තිබ්බනම් එයා හදනව නේද? ඇයි මමයි මේක හැදුවේ? හරියට දඟලනව නේද ඉස්සරහට යන්න? ඒ වගේ අසනීපයක් තියෙනව නේද? ඒ අසනීපේ තියෙනකොට ඥානෙ නෑ. දැන් රජුරන්න ඥානෙ උපදිනකොට අසනීපෙ සුවයි. රජුරෝ කිව්වා අනේ ආනන්ද ස්වාමීන් වහන්ස මේ අපේ අනේ පිඬුසිටුතුමා ගොඩාක් දෙනාට ප්‍රියමනාපයි. ඒ නිසා අනේ පිඬුසිටුතුමාට දෙමු කිව්වා. ඉතින් අනේ පිඬුසිටුතුමාට දුන්නා. අනේ පිඬුසිටුතුමා පාත්‍රය රෝපණය කරන්න මෙහෙම පාත් වෙනකොටම අතින් වැටුණා ඒ බෝධි බීජය පාත්‍රයට නිකම්ම වැටුණා. වැටිච්ච ගමන් දහස් ගණන් දෙනා බලාගෙන ඉඳිද්දී අර බෝධි බීජය පිහිටලා අර සඳුන් කලකේ කල්කේ මැටිවල එහෙම රියම් 50ක් කුසට බෝධීන් වහන්සේ බලාගෙන ඉඳින් හැදුනා. මේක සත්‍ය දෙයක්. අතුපන්ති පහක් හතර පැත්තට පස් මේ හතරක් බෙදිලා ගියා. සාකා පහක බෝධි වෘක්ෂයක් හැදුනා. ඒ බෝධි වෘක්ෂය අදටත් තියෙනවා. ඒ විදිහටම ඒ බෝධීන් වහන්සේ අදටත් තියෙනවා. මොකක්ද ඒ බෝධිය? ආනන්ද ස්වාමීන් වහන්සේ රෝපණය කළ නිසා මිනිස්සු කිව්වා ආනන්දගේ බෝධිය. බෝධීන් වහන්සේ දකින දකින වාරයක් පාසා මිනිස්සුන්ට සතුටක් ආනන්දයක් ඇති වුණ නිසා ආනන්ද කියලා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා. උපස්ථාන කළ ලද විවේකයකින් බෝධීන් වහන්සේ අතුපතු ගාලා එතන තමයි භාවනා කරන්නේ. ද රාත්‍රියේ සිද්ධියක් වුණා. බෝධීන් වහන්සේ ඉරිදීෙන් වැඩිච්ච දවසේ රෑ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වැඩලා වැඩියා. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අසිරිමත් ලෙස බෝධීන් වහන්සේ හටගත්තා. මේ බෝධීන් වහන්සේ පූජනීය කිරීමට බුද්ධගයාවේ වජිරාසනයේ මත සමවැදුන සමාධි සමාපත්තියට සමවදිමින් භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින සීක්වා කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ආනන්ද, තථාගතයන් වහන්සේ සමවැදුන සමාධි සමාපත්ති ජයසිරි මහ බෝසෙවනේ වෙන පෘථුවේ කොහෙටවත් ඒක දරා ගන්න බෑ. එහෙනම් ස්වාමීනි මේ භූමියට දරා ගන්න පුළුවන් විදිහට සමාධි සමාපත්ති වලට සම්වදින සීක්වා කියලා ආරාධනා කළා. අපි බුදුරජාණන් වහන්සේ ද රාත්‍රිය පහන් වෙනතුරු ආනන්ද බෝධි සෙවණේ සමාපත්ති සුවෙන් වැඩ හිටියා. ඒකයි දැන් දඹදිව ගියාට කොච්චර ආනන්ද බෝධියට සිවුරු පූජා කළා, මල් පූජා කළා, වැන්දද. ඊට පස්සේ දැන් ආනන්ද බෝධියට උපස්ථාන කරන නිසා ස්වාමීන් වහන්සේලා අතර කසුකුසුවක් ගියා. මේ ඇත්තටම වෙන වැඩ නැද්ද අප්පා මේ ආනන්ද හඳුරන්න? ගන්ධ කුටියට යනවා, බෝධියට යනවා, අතු ගානවා, වැඩ බෝධියමයි. ඊට පස්සේ දන්සභා මණ්ඩපෙන් මේ කතාව යනකට බුදුරජාණන් වහන්සේ වැඩියා. පින්වත් මහණෙනි, කුමක්ද කතා කරමින් සිටි ස්වාමිනී? මේ ආනන්දයන් වහන්සේ බෝධිය ළඟමයි, සංඝයා ඔන්න ඕක ගැන කතා කරනවා කියලා. මා භික්කවේ ඒවන් අවච. පින්වත් මහණෙනි, එහෙම කියන්න එපා. ඔය ආනන්ද බෝධින් වහන්සේලාට උපස්ථාන කරන එක ආනන්දගේ සසර පුරුද්දක්. ස්වාමීන් වහන්සේ නමක් නැගීඳලා ආරාධනා කළා. පින්වත් මහණෙනි, තාමත් ඈත සසරේ මේ ආනන්ද සක්විති රජ කෙනෙක් වෙලා හිටියා. පින්වත් මහණෙනි, ඒ කාලේ රජ කෙනෙකුට පුතාලා දෙන්නෙක් හිටියා, කලිඟු. මහා කලිඟු, කුඩා කලිඟු කියලා, සුළු කලිඟු. නේමිත්ත පාඨකයෝ කිව්වා මේ පොඩි මල්ලිගේ පුතෙක් සක්විති රජ වෙනවා කියලා. ඊට පස්සේ රජ වුණේ ලොකු මේ කලිඟු රජුරෝ. සුළු කලිඟු රජුරෝ, මේ කලිඟු රජුරෝ හරි මාන්නෙන් හිටියා, මගේ පුතෙක් රජ වෙනවා කියලා. මෙයන් කතාව වැඩි නිසා රජ්ජුරු අන කළා මෙයාව හිරබාරයට ගන්න. හිතවත් ඇමති කෙනෙක් ගිහිල්ලා කිව්වා, දැන් ඔන්න ඔබ හිරබාරයට ගන්න අන කළා, ඉක්මනට පැනලා යන්න. අර සුළු කාලිංග කුමාරයා රටෙන් පැනලා ගිහිල්ලා කැලේකට ගියා. මදුරට සාගතනුවර ලස්සන රාජකුමාරිකාවක් හිටියා. නේමිත්ත පාඨකයෝ කිව්වා මේ කුමාරිකාවගේ පුතේ සක්විති රජ වෙනවා. මේ කුමාරිකාවගේ පුතා සක්විති රජ වෙනවා කියලා ආරංචියට සෑම රාජ්‍යයකින් අසුම්පත් ලැබුවා මේ කුමාරිකාව විවාහ කරගන්න. යුද්ධයක්. මහරජුරෝ බිසවුන් වහන්සේ කුමාරිකාවයි මාලිගාවෙන් පැනලා ගිහලා කැලේට ගියා. කැලේ මුදුනේ පොඩි කුටි සෙනසුනක් හදාගෙන ඉන්නවා. වනපත් මුල් පලකාලා. මේ අම්මයි තාත්තයි පන්සලෙ බණ භාවනා කරනවා, පළතුරු ගේනවා. මේ කෙල්ලා ගඟාහිනෙන් අඹ ගහක් උරින්න ගලා හැමදාම සින්දු කිය කිය ඉනවා. ඊට පස්සේ නිකන් ඉන්න ගමන් කැලේ වැල් වලට මල් ගොතලා මල් මාලයක් හදා හදා කලේ කරේ පැරඳගෙන වන කුමාරිකාවක් වන දෙව්දුවක් වගේ ඉන්නේ. දවසක් අඹ ගහේ උහුම ඉන්නකොට අර මල් මාලේ වතුරට වැටුණා. ඒ වතුරේ ගහගෙන ඇවිල්ලා පල්ලැහැ ගඟේ පහළ නාන අර කුමාරයා. කුමාරයා වතුරේ බිලා උඩට එනකොට අර මල් මාලේ කරට වැටුණා. චිත්‍රපටයක් වගේ නේ. ඇත්තටම වෙන දේවල්. ඊට පස්සේ දැන් මේ කුමාරයා බැලුවා මේක ලස්සනට ගොතලා තියෙනවා. සාමාන්‍ය මල් මාලා ලස්සනට ගොතන්න දක්ෂ කවුද? ඈ, ඔන්න ඔයාලට ලකුණු ටිකක්. ඊට පස්සේ ඔන්න හොයාගෙන හොයාගෙන හොයාගෙන ගියා. යනකොට සින්දු කිය කියා ඉන්නවා ගහක්කොඩ. කුමාරයාට බයයි, මේ දේවතාවියක්ද සිද්ධ විද්‍යාන්තරයෙන්ද නැත්නම් කවුද? ඊට පස්සේ කිව්වා මම. ඊට පස්සේ කිව්වා ගහෙන් බහින්න. බහින්න නෑ කිව්වා මම රාජකුමාරිකාවක් කිව්වා. ඊට පස්සේ මෙයා කිව්වා මමත් රාජකුමාරයෙක් කිව්වා. එහෙනම් රාජවංශයේ තියෙන රහස් කියන්න කිව්වා. රජවරු අතර තියෙන රාජවංශී රහස්. ඒනම කිව්වා. දෙන්නම දැනගත රජවරු කියලා දෙමව්පියෝ දෙන්න ළඟට ගිහිල්ලා මේ යාළුවා විවාහ කරලා දුන්නා. ඔන්න කුමාරයෙක් උපන්නා. කාලිංග කුමාරයා. ඊට පස්සේ දැන් ඕන ආයා මේ මහරජ්ජුරු මැරුණට පස්සේ අහසෙන් දැනගත්ත රජ්ජුරු මැරිලා කියලා ඒ කාලේ එක එක ශාස්ත්‍ර තිබිලා තියෙනවා. තාන්තකව පුතාට දැන් ඔය දෙන්න මේ මොකද්ද මේ ඔබ යන්න දැන් අහවල් රාජ්‍යයට කියලා අර පොඩි පුතා යව්වා. යාට අහසින් යන්න පුළුවන් තපස් රැක් කළා තියෙනවා. ගිහිල්ලා අහවල් ඇමැතිතුමා ළඟට ගිහිල්ලා මෙන්න මේ කඩුවයි මුද්දයි දෙන්න කිව්වා. කඩුවයි මුද්දයි දුන්නා. රාජකුමාරයා බව දැනගත්තා. රජ කළා. සක්විති වත් පිරුවා. උපෝසත දවසේ සිල් සමාදන් වෙලා උඩු මහන්තලේ ඉන්නකොට චක්‍ර ලක්ෂණය පහළ වුණා. මාණික්කය. සක්විති රජ වුණා. අහසින් යන ඇතෙක් මිදුලේ ඉන්නවා. අහසින් යන අශ්වයෙක් මිදුලේ ඉන්නවා. ශ්වේත වර්ණ. පුරෝහිත බමුණෙක් පහළ වුණා කාලිංග භාරද්වාජය කියලා අපමහා බෝධිසත්වයෝ. ඊට පස්සේ දවසක් අම්මයි තාත්තයි දෙන්න කැලින් ගෙන්නගෙන එමු කියලා ආකාශයෙන් ඇතා පිට කාලිංග රජ්ජුරෝ යනවා. යනකොට එක තැනකදී ආකාශය නැවතුණා ඇතා. යන්නෙම නැහැ. ඕනම නොපෙන දෙයක් ගැන විස්තර කියන්න පුළුවන් භාරද්වාජ පරිනායක රත්නයට, පුරෝහිත රත්නයට. ඉතින් පුරෝහිතයන් අහනවා මොකද මේ? ඊට පස්සේ යාකෝ පොඩ්ඩක් ඉන්න මම බිමට බහින්නම් කියලා බිමට බැස්සා. බිම එක තැනක් තියෙනවා සුදු පාට වැලි ඇතිරිලා. එතන තනකොළ හටගන්නේ. රියන් 30ක් විතර දුරින් තනකොළ හටගෙන තියෙන මේ සෑම තනකොළක්ම දකුණු පැත්තට තමයි කැරකිල්ල තියෙන්නේ. ඊට පස්සේ ඒක ආවට වටේට තියෙන ගස්වල හැම දලුවක්ම දකුණු පැත්තට කැරකිලා. පරිනායක රත්නේ පුරෝහිත රත්නේ පුරෝහිතය කියනවා, ස්වාමීනි රජතුමනි ඔබට ඔතනින් යන්න බෑ. මේ තමයි බුදුවරු බුද්ධත්වයට පත්වෙන බුද්ධ භූමිය. ඔන්න පින්වතුනි බුදුවරු නැති කාලයක ඒ භූමිය සුදු වැලි ඇතිරිලා තනකොළවත් හටගන්නේ නැතුව දක්ෂිණාවෘතෝ වටේ ගස් කැරකිලා ප්‍රදක්ෂිණා මුඛව තියෙන්නේ. අකනිටා බඹලව දක්වා බෙර ඇසක් වාගේ බෙර කඳක් වාගේ උඩට විමාන පහළ වෙන්නේ නැහැ දෙවිවරුන්ට. ජයසිරි මහ බෝධීන් වහන්සේ උඩ. දැන් ඔහොම දෙයක් තියෙද්දී කාන්තාවක් කිව්වොත් මට බෝධි උඩ නැගෙන්න ඕන කියලා දෙයිද? දෙවියන්ටවත් විමාන පහළ වෙන්නේ නැහැ. ශක්‍ර බ්‍රහ්ම ආදී කාටවත් බෝධීන් වහන්සේගේ උඩින් යන්න බෑ. එක බෙරහැර දෙවුල් බෙරයක් වගේ උඩට මෙහෙම සිලින්ඩරාකාරව ශක්තියක් උඩට විහිදිලා තියෙනවා. විශ්වාස කළේ නෑ රජ්ජුරුවෝ. රජ්ජුරුවෝ නෑ නෑ බලමු බලමු කියලා ඇතාට අනකලා යන්න කියලා. යන්නේ නෑ. හෙන්ඩුවෙන් යන්න යන්නේ නෑ. බලවත්ව හෙන්ඩුවෙන් යන්න ඇතා මැරුණා. අඩියක් ඉස්සරහට තියන්න බෑ. ඊට පස්සේ පුරෝහිත රත්නේ කියනවා, රජතුමනේ ඔබගේ හස්තියා මැරුණා වෙන ඇතෙක් අදිෂ්ඨාන කරන්න. ඊට පස්සේ වෙන ඇතෙක් අදිෂ්ඨාන කළා. ඇතා පිටින් පැස්සා වන්දනා කළා බුද්ධ භූමියට. රන් රිදී මුතු මැණික් ඇතුරුවා බොහෝ පුද සත්කාර කළා. බෝධීන් වහන්සේ ජීවිතේ පළවෙනි තැනට ගත්තයි භූමිය. බලන්න බෝධීන් වහන්සේ නමක් ඇත්තෙත් නැහැ. භූමිය පළවෙනි තැනට ගත්තා. දෙමව්පියෝ ගෙන්නන්න ඇවිල්ලා එතන රාජ්‍ය පිහිටවගෙන හරියට සත්කාර සම්මාන කළා. පින්වත් මහණෙනි, ඒ කාලේ කාලිංග බෝධී කියලා රජ වෙලා හිටියේ මේ ආනන්ද. කාලේ ඒ රජුරන්ට උපදෙස් දුන්නේ මං කියවා. ඒ කාලේ ඉඳලා එන පුරුද්ද තමයි ওই දිගටම යන්නේ. බෝධින් වහන්සේලාට උපස්ථාන කරනවා. සසර පුරුදු. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා. බෝධින් වහන්සේට රජවරු වැප උපස්ථාන කළා. හරි ආදරෙන් උපස්ථාන කළේ ධර්මාශෝක රජුරෝ. මේඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩලා අනුලා බිසව ඇතුළු පිරිස මහණ වෙන්න ඕන කියනකොට බෝධින් වහන්සේ සමග සංඝමිත්තාව වඩම්මන්න කියලා පණිවිඩය යවුවා අරිට්ඨ කුමාරයා. ඊට පස්සේ ඇත්තු ගිහිල්ලා ධර්මාශෝක රජුරෝ ළඟ කියා හිටියා. ධර්මාශෝක රජුරෝ කියනවා සංඝමිත්‍රාවට, පින්වත් මෑණියනි, මාගේ එකම ප්‍රියමනාප පුත්‍රයා මහින්ද තෙරුන් වහන්සේ ලංකාවේ ඈත, මගේ මුණුබුරා සුමන ඒ සාමණේර තෙරුන් වහන්සේ ලංකාවේ ඈත, මගේ දරුවෙක් කියලා කසාවතක් දැකලා මං සතුටු වෙන්නේ ඔබ වහන්සේ දිහා බලලා. මෑණියනි, ඔබ වහන්සේ ගියොත් මට දුක හිතෙයි. සංඝමිත්‍රාව රහත් තෙරණිය කියනවා, රජතුමනි, බොහෝ දෙනෙකුට යහපතක් වෙයි. ඒ යහපත මට සිද්ධ කරන්න පුළුවන් නිසා තමයි මාගේ සහෝදරයා මාව කැඳවන්නේ. ඒ නිසා හිත හදාගෙන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩම්මලා මාව ලංකාවට වඩම්මන්න. රජ්ජුරුවෝ 17 කල්පනා කරනවා බෝධීන් වහන්සේගේ සාකාවක් කොහොමද ගන්නේ කියලා. මහා තේර රහතන් වහන්සේ නමක් හිටියා, මොග්ගලි පුත් තිස්ස මහරහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ රජුරන්ට කියා හිටින රජතුමනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකට අදිස්ථාන පහක් කළා. අදිස්ථාන කීයක් කළාද? පහක් කළා. රජතුමනි, පළවෙනි අදිස්ථානය තමයි අනාගතයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකා ධරණිතලයේ පිහිටනවා. ඒ පිහිටන්ට බෝධීන් වහන්සේ වඩම්මන කටයුතු ධර්මාශෝක කියලා නරේන්ද්‍රී කියන්නේ. දෙවියන්ට පිය වූ පිය දරසි ධර්මාශෝක. ඒ ධර්මාශෝක රජ්ජුරුවෝ බෝධීන් වහන්සේ ළඟට යනකොට ඒ බෝධීන් වහන්සේ තෙමේම වෙන්වී රං කටාරමේ පිහිටාවා. ඒ කිවි තමන්ම ඉබේම නිකම්ම ඒ බෝධීන් වහන්සේගේ අත්ත නිකම්ම එනවා ගැලවිලා. ඇවිල්ලා පාත්‍රේ පිහිටාවාන් කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. ඒ බෝධීන් වහන්සේගෙන් නිල් පාට රැස්විහි දේවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. ඒ බෝධීන් වහන්සේ වලා ගැබ අතර දවස් 7ක් නොපෙනී තිබේවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. දැන් අදිෂ්ඨාන කීයද ඔක්කොම? 5න් දැන් කීයක් කළාද? 3ම කුමක් ගැනද? ඊළඟ එක තමයි තූපාරාමේ විනය අකුධාතුන් වහන්සේ තැන්පත් වන දවසේ යමක මහ ප්‍රාතිහාරය පාත්වා. පස්වෙනි එක තමයි රුවන්ගලි මහන්සයි ධාතු නිදන් වන දවසේ බුද්ධ ශ්‍රී දේහය මැවී යමක ප්‍රාතිහාරය පාත්වා. මේ පහම කොහෙට සම්බන්ධයිද? ඒකයි බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුවක් මේ ලංකා ධරණිතලයේ සම්බුද්ධත්වයේ සම්බුද්ධ ශ්‍රී සද්ධර්මයේ පැවතීම. ඒකේ හවුල්කාර වෙන්න ශාසනය පැවැත්මට උදව් කරන්න වචනයකින් හරි අංශු මාත්‍රයකින් හරි කිස් ගහක ප්‍රමාණයකින් හරි ශාසනය පැවැත්මට මහන්සි වෙන්න. ඒක බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් අපි සඵල කරනවා. හවුල්කාරයෝ වෙනවා. පැහැදිලි නේද? ඒකයි. ඔහේ නිකන් කාලබිල ඔහේ ඉඳපා. මං දැක්කාර ඉස්සර රාජ කාලයක ලියලා තියෙන පොතක තියෙනවා. අනිත් අයට සිතක් නැත්තන් දිවිය ලෝකෙත් එපා. අන් අයට යහපතක් වෙනවා නම් අපාය හරහා හරි යනවා කියලා තියෙනවා. එතකොට තවක් කෙනෙකුට යහපත සලසන්න කොච්චර හැඟීමක්. ඒ නිසා එක්කෝ තමන්ට යහපතක් වෙන්න ඕන නැත්තම් අනිත් අයට යහපතක් වෙන්න ඕන. ශාසනය වෙනුවෙන් තමන් කරපු දෙයක් තියෙන්න ඕන. නිකං ඔහේ නම් ඉන්න හදන්න එපා. ඊට පස්සේ රජ්ජුරෝ සන්තෝසයි. බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළා. බෝධින් වහන්සේගේ වටේ රන් සළුවක් පළඳුවා. පළඳලා ඈතට වෙලා වැඳගෙන ඉන්නකොට පින්වතුනි බෝධින් වහන්සේ අතුරුදහන් වෙලා දක්ෂිණ සාඛාව විතරක් පේන්න පටන් ගත්තා. ඒතර ලංකාවට බෝධින් වහන්සේ මෙන්න මේ සාඛාවයි සුදුසු කියලා ඉරුදීයමයි පෙනුනේ. රජ්ජුරෝ නෙවෙයි තීරණය කළේ. සියලු බෝධි අතුරුදහන් වෙලා දක්ෂිණ සාඛාව විතරක් පේන්න පටන් ගත්තා. රජතුමා සාදුකාර දුන්නා. කඳුළු සලසලා සාදුකාර පවත්තලා බෝධින් වහන්සේගේ සාඛාව තියෙන තැනට රත්තරන් ඉනිමඟක් හැදුවා. මිනිමුතු වතුරල ඒ සාඛාව ළඟටම යනකොට පුංචි ළමයෙක් එනවා විස්මාරු කරගෙන විස්කම් දෙව්පුතු පාත්‍රයක් හදන්න. රජතුමනි මං බෝධින් වහන්සේ වඩාහින්දාන්ට භාජනයක් හදන්න හදන්න කිව්වා. රත්තරම් පිඩක් අරන් මෙහෙම කරකවනවා. කරකවල මැදට අත දාපු ගමන් නිකම්ම පාත්‍රයක් හැදුනා. සිදුරු තියෙනවා. විස්කන් දේව් රජ්ජුරුව මවපු රම් පාත්‍රයේ අනුරාධපුර උඩමළුවේ අදටත් තියෙනවා. ඊට පස්සේ රජතුමා රත්තරන් නූලක් අරන් ඒ නූල ගැට ගැහුවා අර දක්ෂිණ සාංකාවේ පේන අවසාන තැන. ඊට පස්සේ රන් සිරියල් වලින් රේඛා 9ක් ඇඳා අඟල් 3න් 3ට බෝධි එතන ඉඳලා. ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකා ධරණිතලයේ පිහිටනවා නම් මේ බෝධින් වහන්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන්ම වෙන් වෙච්ච එක නම් ලංකා ධරණිතලයේ මගේ සද්ධාව සත්‍ය නම් බෝධින් වහන්සේ තෙමීම වෙන් වේවා කියනකොට බෝධින් වහන්සේ සාඛාව වෙන් වුණා. රැස් හිදෙනවා නිල් පාට. තේරණනේ රැස් හිදෙනවා. රැස් හිදිලා ඒ බෝධින් වහන්සේ රන් කටාරමේ පිහිටනවා. පිහිටලා අර මුල් රේඛා 9ක් ඇඳා නේද? පළවෙනියට මැදපු රේඛාවෙන් දිග මුල් ආවා. ඊළඟට ඊට අඩුවෙන් එහෙම මුල් අඩුවෙන් අඩුවෙන් ඇවිල්ලා නවවෙනි එකෙන් කිරි මුල් ආවා. පාත්‍රේ පිහිටියා. ධර්මාශෝක රජුරෝ දඹදිව් ධරණී තලය මිහි තලය මුළු ජම්බුද්වීපේම තුන් වතාව පූජා කරනවා. කාටද? අනුරාධපුර උඩමළුවේ වැඩ ඉන්න බෝධින් වහන්සේ දඹදිව භූමියේ රජ්ජුරුවෝ. රජ්ජුරුවෝ පවරලා දීලා තියෙන්නේ. ඊට පස්සේ ආකාශයට පැනනඟ පාත්‍රෙත් එක්කම විශාල වලාකුලක් ඇවිල්ලා අහසේ වැහුණා. දවස් 7ක් පේන්නේ නැහැ. සියලු ආභරණ ගලවලා රජ්ජුරුවෝ දොරටු පාන සුදු පාට රෙද්දක් සිල් ගත්තා වගේ දාගෙන කඩුවක් අතට ඇරන් අර භූමිය වටේ කැරකි කැරකි දවස් 7ක් හිටියා. ධර්මාශෝක රජුරෝ මේ මිනි මරලා ලේ උඩින් හිටපු චණ්ඩාශෝක ධර්මාශෝක රජ්ජුරුවෝ ගැන අපි දන්නේ අල්ප මාත්‍රයක්. එතුමාගේ ශ්‍රද්ධාව, ධර්මාශෝක චරිතය ඉගෙන ගත්තොත් පුදුම ප්‍රේමයක් හටගන්නවා ඒ රජ්ජුරුවෝ ගැන, පුදුම කෙනෙක් කියලා. ඊට පස්සේ ඒ ධර්මාශෝක රජ්ජුරුවෝ බෝධීන් වහන්සේ වඩම්මගෙන ඉස්සල සාංචියට වඩිනවා. සාංචිය ඉඳලා තමයි නැවට වඩම්මන්නේ. කඳුළු සලසලා සංඝමිත්‍රාව සමග නැවකින් මුහුදට සේන්දු කරනවා. රජ්ජුරුවෝ කරවටක් දියේ ගිලෙනවා මුහුදේ. බෝධීන් වහන්සේ මුහුදට වඩම්මපු ගමන් මුහුදේ වතුර සෙලවෙන එක නැති වෙලා ගියා. ගව්වක් සුදු නෙළුම් පිපෙන්න පටන් ගත්තා, රතු නෙළුම් පිපෙන්න පටන් ගත්තා, ඕලු මානෙල් ආදී පස්පියුම් පිපෙන්න පටන් ගත්තා. ඒක සත්‍යයක්. රජ්ජුරුවෝ ඒ දැකපු දේ සාංචිය කැටයම් කරලා තිනවා. අදටත් තියෙනවා, මුහුදේ මල් පිපිලා තියෙනවා, කැටයමක් තියෙනවා, සාංචිය තියෙන. ඊට පස්සේ මේ මොකද්ද මේ නිල්මන් රශ්මි ධාරා විහිදී විහිදී මුහුද උඩින් මොකද්ද මේ වෙන අසිරිය කියලා මුහුදට අරක් ගත්ත නාගයෝ බැලුවා. වටකලා වට කරන ගොඩම සංගමිත්‍රා අරහන් තෙරණිය ඒ ෂණය මේ මොහොතේම මහ විශාල ගුරුළු වේසයක් මවාගෙන ආකාශය පියාසර කළා. නාගයන්ගේ ඇඟිල්ලේ හිඳෙනවා ගුරුළු දැක්ක ගමන්. වැඳ වැටුණ සමාවෙන්න කියලා. ඊට පස්සේ කිව්වා මොකට දාවේ, අනේ කියන්නම් ඉස්සෙල්ලා වෙස් මාරු කරගන්න කිව්වා. දැන් සංගමිත රහත් තිරණේ නැවේ වැඩ හිටියා. කිව්වා අනේ බෝධියට වඳින්න ආසාවට ආවේ, අපිට වඳින්න දෙන්න නැමෙ ලංකාවට වඩාම. ඊට පස්සේ කිව්වා අනේ බුදුරජාණන් වහන්සේ මේ රන්තාලිය දානකොට ගිහිල්ලා මහා කාල කියලා අපේ කෙනෙක්ගේ ළඟට නෙවෙයි තැලිය වැටුනේ. හත්වෙනි සතියේ මේ බුදුරජාණන් වහන්සේ වැස්සට තෙමෙනකොට හයවෙනි සතියේ අපේ කෙනෙක් නේද ගයක් හැදුවේ. බුදුරජාණන් වහන්සේ අපලාහ කියන අපේ නාගෙක් දමනය කළා අනුකම්පා කළා නේද? නන්දෝප නන්ද දමනය කළා අනුකම්පා කළා නේද? ඇයි අපිට ශ්‍රද්ධාව නැද්ද? අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයිද කියලා ගුණ කියන්න පටන් ගත්තා. සංඝමිත්‍රා රාහත්‍රණිකව එහෙනම් වඩම්මන්න. හැබැයි මතක තියාගන්න, හංගන්න හිතන්න නම් එපා. බෝධීන් වහන්සේ තුන් ලෝකේ කොතන හරි හැංගුවොත් ඒ හංගපු තැන මේ සංඝමිත්‍රාවට පේන්නේ නැහැ කියලා එකක් නැහැ. එසත් සෙල්ලම් දාන්න එපා කියලා බෝධීන් වහන්සේ දුන්නා. නාලෝ සතියක් පිදුවා. බෝධීන් වහන්සේ දැන් නැව තනියෙන් යනවා. බෝධීන් වහන්සේ නාගලෝකයට වඩම්මලා නාගලෝකේ සතියක් රන් රිදී මුතු මැණික් පුරවලා උදේ හවස නාගයෝ වඳිනවා. අනුරාධපුර උඩමල්ලි වැඩ සිටින බෝධීන් වහන්සේ නාලෝ මුතු මැණික් උඩ සතියක් වැඩ හිටියා. දෙවියෝ බ්‍රහ්මයෝ වඳිනවා පුදනවා, මුහුද දිගටම මල් දානවා, ආකාශයෙන් චාමර සලනවා, පවන් සලනවා, සේසත් දරනවා. හත්වෙනි සතියේ බෝධීන් වහන්සේ නැවේ වඩම්මනකොටම නැව ලංකාවට සේන්දු වෙලා. මේ වෙන සියලුම දේවල් මිහිඳු මහරහතන් වහන්සේ දඹකොළ පටුනේ අහසේ පේන්න ඉරිදියක් කරලා තිබ්බා. දැන් ඒකත් ප්‍රොජෙක්ටරේ දැම්මා වගේ අහසේ ඔක්කොම පේනවා. නාග එනවා, ගුරුළු මැවෙනවා, රජ්ජුරුවන්ට පුදුම සතුටි. මේ අහසේ දැක දැක හිටපු බෝධීන් වහන්සේ අන්න ඈතින් වඩිනවා. රජතුමාට ඉස්ස එහෙවුන් නැහැ ප්‍රීතිය. සාදුකාර දිදී මුහුදේ ටික ටික ටික වඩිනවා. ගිහිල්ලා රජ්ජුරුවෝ කරක් යනකල් මුහුද ගිලුණා. දෙවියන්ට පිය වූ දේවානම් පිය තිස්ස. ඒ දේවානම් පිය තිස්ස රජ්ජුරුවෝ බෝධීන් වහන්සේ සාදුකාර දිදී වඩම්මගෙන ඒ ඉස්සෙල්ලාම ලංකා ධරණි තලයේ මහ පොළොවට බෝධීන් වහන්සේ ආරම් පළවෙනි පියවර තැබුවේ අද වාගේ දවසක. උඳු අප්පුම් පෝය දවසේ තමයි බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවේ. ඊට පස්සේ බෝධීන් වහන්සේ හරසර කළා, පූජෝපහාර කරලා අනුරාධපුරයට වඩම්මනකොට මාස හයක් ගිහිල්ලා. වෙසක් පෝය දවසේ තමයි අනුරාධපුරයට වැඩම්මේ. මාස හයක් පූජෝපහාර කළා තියෙනවා මඟ දෙපස. අනුරාධපුර උඩමළුවේ රෝපණය කරන්න සූදානම් කරලා දේවානම්පියතිස්ස රජුරෝ බෝධීන් වහන්සේ වඩම්මනකොට අහසෙන් ගිහිල්ලා සුදුසු තැන පිහිටියා. ඇයි මීට කලින් කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන ඒ බුදුරජාණන්සේ හතර නමගම බෝධිය පිහිටන තැනනේ. එනිසා ගෞතම බුදුරජාණන්සේගේ බෝධිය තැන පිහිටියා. මුල් එහෙම පාත්‍රයෙන් පිටට ඇවිල්ලා විහිරිලා ගියා. විශාල වලාකුලක් ඇහිලා ඇවිල්ලා බෝධිය පේන්න නැතුව ගියා. දෙවියන් ප්‍රිය වූ තිස්ස දේවානම්පිය තිස්ස රජුරෝ දවස් තුනක් සුදුපාට වස්ත්‍රය ඇඳලා රාජ්‍ය ආභරණ බෝධීන් වහන්සේ ළඟ තියලා කඩුවක් කරන් බෝධිය වටේ සක්මන් කළා තියෙනවා. දවස් තුනක් රටේ රජුරෝ කොහොම ශ්‍රද්ධාවන්ත අපිට හිතෙන්නේ වන්නේ. හැබැයි හිතෙන්නේ නැහැ කියලා කතාවක් නැහැ. දැන් මට මතකයි අපිට ළමයි කීප දෙනෙක් මුණ ගැහුණා. දැන් ඔය මට මතකයි ඔය කන්තලි බෝධි රෝපණය කරන දවසේ ළමයි දෙන්නේ තුන්දෙනෙක් උදේ පාන්දර. දැන් බෝධි උදේ පාන්දර රෝපණය කරන්නේ මේ උදේ පාන්දර බෝධි රෝපණය කළ ඇවිල්ලා මට වැඳලා පින් දුන්නා. ඊට පස්සේ මං ඇහුවා ඇයි කියලා. ස්වාමීන් ඊයේ රාත්‍රියේ එළි වෙනකල් මේ කඩුවක් අරන් මම ප්‍රදක්ෂිණා කළා බෝධි වටේ. තව කෙනෙක් රෑ එළි වෙනකල් චාමර අරන් පවන් සලසලා බෝධීන් වහන්සේ වටේ ගියා. ඉතින් ඒ ළමයින්ට හිතිලා නේ. එහෙනම් එවැනි පුණ්‍ය සංස්කාර තියෙන අයත් ඉන්නවා. රජ්ජුරුව දවස් තුනක් කළා. හැබැයි ඉතින් බෝධීන් වහන්සේ දැනගන්න ඕන මුටුකට තමයි තේරෙන්නේ. ඔය කෙටි කරලා කියන්නේ අතිශෝක්තියෙන් කරුණු විස්තර කර කිව්වා නම් ඒ අංශිරි අපිට දරා ගන්න බෑ. ඊට පස්සේ පින්වතුනි ඒ බෝධීන් වහන්සේ දවස් තුනෙන් මෑන්ත් වෙලා විශාල වෘක්ෂයක් මම හිතේ රියන් 10ක් විතර මම මතක නැහැ විශාල බෝධීන් වහන්සේ නමක් දැන් පේනවා. ඒ බෝධීන් වහන්සේ ළඟ 18 කුලයක ඇත්තෝ උපස්ථාන කළා. බෝධියේ පිළලයක් හැදුණු ගලවන්න වෙනම කුලයක් ඉන්නවා. දුන් අල්ලන්න වෙනම කුලයක් ඉන්නවා. අලි එළවන්න වෙනම කුලයක් ඉන්නවා. අලි එළවන්න ගින්දර ගහන්න දර ගේන කට්ටිය වෙනම ඉන්නවා. ඇයි දර මිටි පෙරහැරද මොකද එකක් කියලා එකක් තියෙනව නේද? දන්නේ නැද්ද? ඔක ලංකාවේ තියෙන්නේ. ඔයාලා දන්නේ නැත්තේ ඇති. ඇයි අර තියෙන්නේ මේ දර මිටි කැඩුවා රෑඳින්දි මැරුවා කියලා ওই කවි කියලා තියෙන මිනිස්සු. එහෙම දර මිටි අරන් අදටත් කතරගමේ ඉඳලා පහ ගමනින් එනවා. ඊට පස්සේ අලි එලවන්න වෙනම කට්ටියක්, දුන් අල්ලන්න වෙනම කට්ටියක්, පුන් කලස් තියන්න වෙනම කට්ටියක්, වෙනම කුල 18ක්. කොහොමද බෝධීන් වහන්සේගේ ආරක්ෂා? ඊට පස්සේ බෝධීන් වහන්සේ ප්‍රාතිහාර්ය පහමින් වැඩ හිටියා. ලංකාවට ලෝකයට සෙත සැලසුවා. රජවරු බෝධීන් වහන්සේ ළඟ වැඳ වැටුණා. දේවානම්පියතිස්ස රජුරෝ ලංකාව පූජා කළා ජයසිරි මහ බෝධීන් වහන්සේට. ජයසිරි මහ බෝධීන් වහන්සේ එළාරගේ අතරටපත් වුණ නිසා තමයි දුර්ගම් රජුරු යුද්ධ කරලා ඒ ජයසිරි මහ බෝධීන් වහන්සේ බේරගත්තේ. එළාරගේ යටතේ තිබ්බේ බෝධීන් වහන්සේ. ඉතින් බෝධියට හානි කළේ නැහැ. ඇයි? ඒ රටේ සිංහලියොත් හිටියා. සිංහලියොත් සේනාවට දාලා හිටියා. නමුත් රජුරෝ ප්ලෑන් කළා රෑට ගිහිලා බෝධිය කපන්න ඕන කියලා. ඊට පස්සේ රෑට ගිහිල්ලා බෝධිය කපන්න ඕන කියලා සේනාව එවනකොට ඔය මේ දාලා හිටිය සේවකයන්ගේ අතරේ හොඳ සිංහල වීරයෙක් හිටියා. කවුද? නන්දි මිත්‍ර. එයා අංගම් පොර දන්නවා. ඒ කියන්නේ කෙනෙක් මරන්න පුළුවන් සද්දයක්වත් එන්නේ නැතුව. නිලවලට අණින හැටි දානවා. එක කකුලක් පාගෙන අනෙක් කකුලෙන් ඇදලා මිනිස්සු ඉරලා දානවා. තරං ශක්තියක් තියෙනවා. මෙයාලා හැංගිලා ඉඳලා අර එන සේනාව තප්පරෙන් විනාශ කරනවා. සිංහල මිනිස්සු ඒගොල්ලන් බෝධි ප්‍රාකාරයෙන් එහා පැත්තේ විසිකා කරනවා. බෝධියට අධිග්‍රහිත දෙවියෝ මිනි අතුරුදහන් කරනවා. ඇත්ත කතාව. උදේ වෙනකොට සේනාව ගියාමයි හෝදුවක්වත් නැහැ. රජුරෝ බය වුණා. බෝධියට හානි කළේ නෑ. ඊට පස්සේ දෙ බෝධීන් වහන්සේ පැවත ගෙනවා ප්‍රාංකාර බැමි හැදවා නොයි කරදර විපත්තාවා. බෝධීන් වහන්සේ ඒක ස්වභාවික විපත්වලට ලක් වුණා, අතු කැඩුණා. නමුත් යම් හානියක් වෙනකොට ඊට කලින් අනාගතයට බෝධි අංකුරයක් හටගන්නවා. උතුරු දෙසට සාකා වීදලා නැගෙනහිරට පැතිරිලා අදටත් උඩමළුවේ විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. ඕන කෙනෙකුට දැක බලා ගන්න පුළුවන්. ලංකා ධරණි තලයේ පූජා කරලා තියෙන නිසා පැරණි පොත්වල තියෙනවා ලැබෙන අස්වැන්නේ අග්‍ර භාගයෙන් කිරිහාර බෝධීන් වහන්සේට පූජා කළේ නැත්නම් පව පවක් කියලා. ඉස්සර මිනිස්සු බෝධියට සක්කාර කළා. දුක් දුරු වෙනවා. ලෙඩ දුක් දුරු වෙනවා. යහපත සැලසෙනවා. කොයි තරම් සැප සැලසුණාද බෝධීන් වහන්සේලාට බාරහාර වෙලා කොයි තරම් මේ මව්වරු දරුවම් පැතුවාද. අනුරාධපුර බෝධීන් මේ ඉන්දියාවේ බෝධීන් වහන්සේ අතුරුදහන් වුණා. තිස්සා රක්කිතා කියලා අසත්පුරුෂ ස්ත්‍රියාවක් ධර්මාශෝක රජුණන්ගේ බිරිඳ බෝධීන් වහන්සේ මඩුකටු ගාලා විනාශ කළා. ආය බෝධිය හැදුණා. රජුරු ඒ දුකෙන්ම මැරුණේ. ධර්මාශෝක රජුරු ලෙඩ වුණේ බෝධිය මැරිච්ච දුකෙන්. සසංග කියලා රජ කෙනෙක් පස්සේ ආවා. එයත් සම්පූර්ණයෙන් ගලවවා ධර්මාශෝක රජුණන්ගේ මුණුබුරේ ආය සත්‍යක්‍රියා කළ බෝධීන් වහන්සේ හටගත්තා ගත්තා. ඔහොම ආක්‍රමණ වලින් ගැලවිලා දැන් ඉන්දියාවේ තියෙන්නේ බෝධීන් වහන්සේගේ මුල් වලින් පැලවිච්ච පරම්පරා කිහිපයක බෝධීන් වහන්සේලා. විජයශ්‍රී ජයශ්‍රී බුදු වෙන මොහොතේ බුද්ධ අසිරිය දුටු බෝධීන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? අනුරාධපුර උඩමළුවේ. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට නමස්කාර වේවා. ඉතින් ඒ නිසා ඒ බෝධීන් වහන්සේගේ අනුභවය අපි කතා කළේ. ඒ බෝධීන් වහන්සේගේ අනුහසෙන් දුක් දුරු වේවා. සියලු දෙනාට සියලු යහපත සැලසේවා.